උපාසක මාත්‍රය බෑ 24ෙම හැම එකක්ම දැනගන්න ඕද? එහෙම දැනගන්න බැරි තාම එක පරිපූර්ණ වෙලා නැහැ. ඒ ඒ දැන ගැනීම තුල ඒ 100 තුල තාම වැටෙච්ච නැති තැන් ගොඩාක් තියෙනවා. උපාසක මාත්‍රය ඔක වඩාගෙන යනකොට ඉඳ ගන්න එක දැනගන්නවා. කෑම කන එක දැනගන්නවා, අනන එක දැනගන්නවා, නාන එක දැනගන්නවා. දැනගන්නවා තැන ඉඳලා පොඩ්ඩක් නිදාස් වෙලා දැනෙනවා කියන තැන තේනවා. ඉඳ ගන්නකොට මේක දැනෙනවා. දැනගන්නේ දැනගන්න කාලයක් නැහැ. දැන් ටයිම් එකක් ගන්නවනේ. ඒක දැනගන්න. ඒ ටයිම් එක නැහැ. කරනකොටම දැනෙනවා. එතනට ආවා කියලා කියන්නේ ඊළඟ පියවර ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට වඩන්න තියෙන්නේ මේක කියලා. එතනට එන්නේ නැතුව ඊළඟ එක කතා කරන්න බැයි මේක වැඩිලා නැහැ. දැන් මම කිසිම දෙයක් දැනගන්නේ නැහැ. දැනෙනවා. හැමෝම මේ කතා කරන එක සවන් දීගෙන ඉන්නේ කියන එක දැනෙනවා. කවුරු කවුරුද මේක ආගෙන ඉන්නේ කියලා එහෙම දැනගන්න යන්නේ. දැනගන්න එකත් වරදක් නෙමෙයි. මොකවත් නොකර ඉන්නකොට ඒක ගොඩාක් ප්‍රේස්තයි. හැබැයි ඒක අර මාර්ගය තුළ උච්ච මට්ටමක් නෙමෙයි. ඒක සරල තැනක් ඒක. මේ විදියට පුරුදු කරනකොට කාලයකින් ඒකේ වෙලාවල් හඩුවෙලා ඒක හරියනවා. දැන් ඉතලාම මේ අර්චක් කෙනෙක්ට මොන හරි දෙයක් පුරුදු කරනවනේ උයන්න. එතකොට යා පීය දුන්නාම යා හල්ලලා ඔහොම කපන්නේ. ඔහොම කපන්නේ. හරියට හැංගිලා පොඩ පිටිපස්සට ගන්න ආයි කපනවා. ආයන් ඇයි මේක කැපේ කියලා බය. මාස 3කට විතර පස්සෙන් ඔහොම කපනවා යා. ඒ වෙනස් වෙලා යා. තව මාස 6කට විතර පස්සේ ගන්න ඉතින් මොකද්ද මේ අරකට ගන්නකො ඔතන තියන්නකො. මේක බලන්න. තව අවුරුදු 5කට විතර පස්සේ ගියාම මේක මෙහෙම ගන්නකොටම ඕම යනවා. ඕම ගන්න. අල්ලන්නේ නැහැ මොකවත්. ආක බලන ෆෝන් එක කතා කරගෙන කපනවා. හැබැයි කිසිම දෙයක් වැරදෙන්නේ නැහැ. කොහොමද යට එච්චර ප්‍රැක්ටිස් උනේ? කලින් ඕමනේ කැපුවේ මැනලා කැපුවේ හරියට. ඇයි එහෙම උනේ? වෙනස් උනේ ඇයි? භාවිතා බෞලි කතා. ඕනවට වඩා ඕනම දේක් භාවිතා කළාම ඒක බවට යපත් වෙනවා. 100 සතර ඉරියව්වෙන් ජීවිතේ පුරාවටම පුරුදු කෙරුවොත් එයා 100 බවටමපත් වෙනවා. 100 බවටපත් වුණා කියන්නේ එයාට වඩන් දෙකක් නැහැ. එයා තුල වැඩෙනවා. තම වඩන තැන ඉන්නේ. වැඩෙන තැනට ඇවිල්ලා නැහැ. අරයට එක වැඩිලා. ඒක බලන්නේ නැහැ මොකවත් නැහැ කතාවනේ. ඉතින් ලුණු දැම්මද? හරි. ඉතින් ගන්නකෝ පොඩ්ඩක් තව ටිකක් දාන්න. තව පොඩ්ඩක් දාන්න. මේ ගන්න එක බලන්නෙත් නැහැ. කපන එක බලන්නෙත් නැහැ. තල්ලු කරන එක හරියට යනවද කියලා බලන්නෙත් නැහැ. හැබැයි මොකවත් වැරදිලා නැහැ. ඒක බවටපත් වෙලා යා. අද 100 බවට අපිපත් වෙලා නැහැ. වැඩෙන තැන නැහැ. තාම අපි වඩන තැන ඉන්නේ. භාවිතයේ මදි. භාවිතයේ නැහැ. දැන් අපේ අතේ මල්ලක් තිබුණාම තව මල්ලක් දෙනවා. මත්තයා මේ මල්ලක් ගන්නකො. අන්දර මේ ගන්න ඕනේ පොඩක් ඉන්නේ. ගත්තා තිබ්බයි ගත්තා. මොකද්ද ඒකලේ? මේක අතරින්න ඕනේලු. ඒක හතට ගන්න. ආනාපාන සතියේ තෝක තමයි වෙන්නේ. අරියට ආස්වාස ප්‍රාස්වාසයේ 100 පීතෝන භාවනා යෝගියා ඒක මත 100න් හිටියොත් එයාට වෙන හරමුණක් එන්නේ නැහැ. වෙන හරමුණක් ආවත් එයා ගන්නෑ. ඒක ගන්න නම් මේ හරමුණ අතරින්න ඕනේ. මේක අතරියම අර්ථ ගන්න පුළුවන් එයාට. එහෙනම් වෙන හරමුණක් ආපු එක වරදක්ද? එහෙම නැත්නම් මම ඉන්න අරමුණ අතහැරලා ඒ අරමුණට එන්න අවස්ථාව දීපේක වරදක්ද? ගුරුවරයා නෙමේ වරද කරලා තියෙන්නේ. අපිමයි. මොකද්ද වෙන හරමුණ කාපයක වරදක් නෙමෙයි. තිබිච්ච අරමුණ හතරලා ඒ අරමුණට එන්න හිඩසලසූප එකයි වරද. එහෙනම් සතිය හදි. වරදක් නෑ. ටිකටම වඩන්න. අපි පොඩි කාලේ අපට අතේම වෙලා තියෙනවා. ඒක වොමනාවෙන් කරනවා. පුතා කැමට එනවද? කැම ලෑත්ති නෑ තාම. එහෙම කියලා මගේ අරමුණ වෙනස් කරනවා. බලෙන් වෙනස් කරනවා. ඒත් මම වෙනස් කරන්නේ. ඒ සතිය තුළ උස්මදියා බලන් ඉන්නකොට මට ඒක ඇයෙනකොට මම දන්නවා කෑම උදේ කෑවේ දැන් ටිකකට ඉතල. එහෙනම් දවල් කෑම ලැත්න මේ බොරුවා කියන්නේ. පුතා කෑම කන්න එනවද කියලා කිව්වට දැන් එනවද කියලා කිව්වේ නැහනේ. එහෙනම් වෙලාවක් නැහනේ. එහෙනම් ඒක තව පැය 4කට පස්සේ වෙලාවක් වෙන්න පුළුවන්. මේක වෙන මොකද්ද ඔය පණිවිඩයක්? ඒකට අවුකම් දෙන්නේ නැහැ. අවුකම් දෙන්නේ නැහැ. එහෙම අපේ හරමුණ අපි අත්හැරියොත් වෙන හරමකට එතනට පදිංචි වෙන්න පුළුවන්. එනකෙනොට පද දැන් ගෙයක් ඇතුළත අපි ඉන්නකොට කාටවත් පදිංචෙන්න පුළුවන් නෑ. අපි ගේ අත්තරලා එංගලන්තෙ ගිහිල්ලා ඉන්න අවුරුදු 25. ඇවිල්ලා බලනකොට මිනිස්සෙක් ඉන්න පදිංචි වෙලා ඉතින් ලිපි ලේකණක් තියෙන කරන් බිලුත් යාගේ නමට එනවා. මොකද කියලා බලනවා මේ මිනිස්ස අවුරුදු 20ක් පදිංචිලු. හරිනේ අපි 25ක් ගිහිල්ලානේ. ගිහිල්ලා අවුරුදු 5න් මේ මිනිස්ස ඉබ්බා කඩලා පදිංචි වෙලා මීටරේ ගල්ලා 20 කරලා ආයි කලන්ට අරගෙන මේ මිනිස්ස යාගේ නමට වතුරත් මේ මිනිස්ස යාගේ නමට අරගෙන මේ මිනිස්ස අවුරුදු 20ක් විතර එතන ඉන්නවා. ලිපි ලේකණක් තියෙනවා. දැන් ඒක ගන්න බෑ. වරද තියන්නේ මේ මිනිස්සයා පදිංචි වෙච්ච එක නෙමෙයි. මේ මිනිස්සයාට පදිංචි වෙන්න ඒ පරිසරය හදපු එක. එතනයි වරද තියෙන්නේ. ඒක උසාවියෙන් දකින්නේ නැහැ. උසාවියෙන් කියන්නේ අනුන්ගේ ගෙයක් කඩලා පදිංචි වෙච්ච එක වරද. කවුරුද අත ඇත්තම දඬුවම් කරනවා ඉංගලන්තේ මිනිස්සයාට. ඉබ්බ කඩලා පදිංචි වෙන්න පරිසරය ඇදුවේයි. තමන්ගේ ගේන තමන් එතන ඉන්න එපායි. තමන්ගේ සීයේ තමන් ඉන්න එපායි. තමන්ගේ කමඨානේ තමන් රැඳෙන්න එපායි. ඇයි අත්තරියේ? අත්තරපු නිසානේ වැරදුනේ. එහෙනම් ඒ වැරදෙන හැම මොහොතෙම නැවත නැවත සතිය පරිවර්තන. ආයි වැඩපොළ මතක් වුණා. අර ලෙඩ මතක් වුණා. හරි කමන්නේ. ආයි සීය පීටුණා. ආයි සීය පීටුණා. නැවත නැවත යහස්වාස ප්‍රාස්වාසයෙන් මුල දීර්ඝ උස්ම කෙටි උස්ම පිම්බීමේ කෙලි ඇකිලි මොනවාරි කකමන්නේ. ඒ වඩන කමඨාන. ඒක මත නැවත නැවත සීයේ පවතුන. ඒක භාවිතය වැඩි කරනවා. වැඩි කළාම ඒක හරියනවා. දීර්ඝ උස්ම කියන්නේ මොකද්ද කියලා දන්නවද? අපි ගන්න උස්මවල ප්‍රතිශතය කෙරෙහි සම්පූර්ණ සීය පවතන එක. දීර්ඝ උස්ම ලීටර් 4යි කියලා කියන්න බෑ. ඇයි? මාංශය තින කට්ටියට හතිය තින කට් ඕම උස්ම ගන්නවනේ. දැන් එයාට කියලා දීර්ඝ ගන්න කියම එයා අපවත් වෙනවනේ, මැරෙනවනේ. ඇයි එයාට එහෙම ගන්න බෑ? ඔව් මම ඉතින් කැම කෑව. එහෙම තමයි කතා කරන්නේ. ඇයි? එයාට අයියෙන් වැඩිපුර දීර්ඝ එහෙම ගන්න බෑ. ඇයි එහෙම ගන්න? එයාගේ කයේ ක්‍රියාවලිය නෑ වෙනස් වෙලා. එහෙනම් එයාත් දීර්ඝ උස්ම සීය කරනවා නම් අර ගන්න උස්ම ඒ ගන්න ධාරිතාව ඒක මත සීය පවත්නවා. දීර්ඝ උස්ම ගන්න එකේ වාසි අවාසි තියෙනවා. ඉතල දීර්ඝ උස්ම ගන්නේ කොහොමද කියන එකට වඩා ඒ වාසිය දැනගමුකො. දීර්ඝ උස්ම ගන්නකොට ලන්ස් එකට දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එක එකනාගේ ලන්ස් පොඩ වෙනස්. කොමටම එකම ප්‍රතිශතයෙන් නැහැ. ඒ ලන්ස් එකේ ධාරිතාව, පෙනහල වල ධාරිතාව උන්ටට පිම්බෙනකොට අර සයිල් ඔක්කොම ඈත් වෙනවනේ. කායට වැඩිපුර ඔක්සිජන් අවශෝෂණය වෙනවා. උන්ටට ඔක්සිජන් ලැබෙනවා. ඒ දීර්ඝ උස්ම ගන්න ගොඩාක් කට්ටියට අර අමේ රෝග තියෙන්නේ. ඒ හමේ රෝග, හලුවන්, අදද, කුෂ්ඨ ඒවා තියෙනවනේ ඔක්කොම සනීපයි. ඔක්සිජන් ධාරිතාව වැඩි වෙනකොට මේවල ප්‍රාණ ශක්තිය වැඩි වෙනවා. ඉමුනිටි එක වැඩි වෙනවා. එතකොට ඒවා නිකම්ම සනීපන. අර අලුවන් වල පොත්ත පොඩ වෙනස් කරලා නිකම් සමබවටපත් වෙනවා. බේත් ගන්න නැතුව. සමේ රෝග වලට වැඩිපුරම ගන්නෙ මේකට කියන මේ ආනාපාන පුරුදු කරනවා. එහෙම ප්‍රාණායාම භාවනා තමයි මේකට ප්‍රාණායාම කියලා කියනවා ඉන්දියාවේ. ඉතින් ඕක කළාම හරියනවා. හැබැයි ඒක තව එකක් තියෙනවා. වැඩිපුර මේක අරන් අවුරුද්දක් විතර පුරුදු කරුවොත් මේ කය අධික ධාරිතාව ගන්න ඔක්සිජන් වලට උරු වෙනවා. ඕම් ප්‍රශ්නේ. අර වැඩිපුර කැම කාපු කෙනාට කෙසල් ගෙඩිය දුන්නම යාක බලනවා. ඇයි? ඒක ගන්නෑ. කට ඇවිස්සෙනවා. හැබැයි කෙසල් ගෙඩිය ආහාරයකට අරගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. දවල්ට කෙසල් ගෙඩියක් ගත්ත පොඩි බීම එකක් බිව්වා ඒටි අයගේ ලන්ච් එකේක. හැබැයි මෙයා කැම්පිටින් කාපු නිසා කෙසල් ගෙඩියක් දුන්නම එයා ගන්නෑ ආක බලන් ඉන්නවා. ඕම් ඉන්නවා. මූණ අරෝ නැයි. ඒක ගන්නෑ අය. මදි. එහෙනම් දීර්ඝ උස්ම කියන එක අවුරුදු ගාණක් ගත්තාම පෙනහළු පුරුදු වෙනවා දීර්ඝ උස්මෙට. කය මේ සෛලවල් පුරුදු වෙනවා අධික ඔක්සිජන් වලින් ජීවත් වෙන්න. දැන් මොකද වෙන්නේ? අඩුවෙන් ගත්තාම තේට්ටුව වැඩි, කලන්තය වැඩි. ඉතින් මම ගිහිල්ලා ආවා. දැන් ඕම තමයි ගන්නෙ. දැන් ඒක රෝගයක් යාට. දීර්ඝ උස්ම ගන්න ඕනේ. ඒ වගේ මේ කය අනවශ්‍ය දෙයකට උරු කරන්නේ. කයේ ක්‍රියාවලියට ගැළපෙන විදියට දැන් අපේ ඔක්සිජන් සාමාන්‍ය විදියට තියෙන කයේ ඇයි මම මාන්තින කඳු නැගගෙන දිව් වෙන එහෙනම් මේ කයට සාමාන්‍ය විනාඩියකට ලීටරයක් ඇති ඒ ලීටරයකට ගැළපෙන්නේ උෂ්ම වාර 20ද විනාඩියට ඒ 20ට එයා රිදම් එකට යනවා ඒ හම්බෙන එකෙන් එයා ජීවත් වෙන ප්‍රශ්නයක් නැහැ නේ මම කඳු නැගලා හඳුර මාන්ති පොඩ්ඩක් ඉන්න. ඇයි? දැන් ඔක්සිජන් වැඩිපුර දාහනේ වෙලා සෛලවල. කයට වැඩිපුර ඕනේ. ලන්ස් එකේ වේගය වැඩි වෙලා දැන් වැඩිපුර ගන්නවා. විනාඩියට ලීටරෙන් හිටපු කෙනා දැන් විනාඩියට ලීටර 6ක් ගන්නවා. ඇයි? ඒ 6ක අවශ්‍යතාවය තියෙනවා. ඒක සංසිඳනවා යා නායි ලීටරයකට එනවා. ඒක කයයි තීරණය කරන්නේ වැඩිපුර ගන්න ධාරිතාව කොච්චරද කියලා. දිව්වාම ඊට වඩා වැඩියෙන් ගන්නවා. බය වුණාම ඊට වඩා ගන්නවා. ඒක කයයි තීරණය කරන්නේ අපට තීරණය කරන්න බෑ. මෙයාට මෙච්චරක් ඕනේ මෙච්චරක් අවශ්‍ය නැහැ කියලා. එහෙනම් ඒ ගන්න අවශ්‍ය ප්‍රමාණය ඒක 100ෙන් දකිනවා. සම්පූර්ණයෙන් දැක්කම දීර්ඝ උස්ම. ඒ උස්මයක් වශයෙන් ගත්තාම කෙටින් එකක් ගත්තේ. සම්පූර්ණයෙන් ගත්තේ නැහැ. සම්පූර්ණ අර ආරම්භ වෙච්ච තැන, අවසන් වෙච්ච තැන, මධ්‍යස්ථයේ ඒ උස්ම ටික යන විදිය, එන විදිය සම්පූර්ණයෙන් දැක්කම ඒක දීර්ඝයි. ඒක තප්පර 5 වෙන්න පුළුවන්, තප්පර 20 වෙන්නත් පුළුවන්. ඒක යාට සාපේක්ෂව ගන්න එක. නමුත් උස්මක් වශයෙන් ගත්තාම ඒක කෙටි උස්මක් වශයෙන් තමයි ගන්නේ. පෙනවලු පිම්බෙනවා කියලා. ඒකේ තව වාසියක් තමයි අපේ මේ සෛල හැමතිස්සෙම මැරෙනවා. දැන් මෙහි ඉන්නකොට සෛල මැරෙනවා. ඇයි? මේ කයේ ක්‍රියාවලියත් එක්ක ලේවල ආයුෂ කීයද? දින 120යි. රතු රුධිරාණ වල දින 120යි, සුදු රුධිරාණ වල දින 14යි. දින 14න් 14ට සුදු රුධිරාණ මැරෙනවා. රතු රුධිරාණ දින 120න් මැරෙනවා. එයාගේ ආයුෂ ඉවරයි. එතකොට මේ සෛල වලින් මස් හැදෙනවා, මස් වලටත් ජීවිත කාලෙම ඉන්න බෑ, මැරෙනවා. කතපය කරනකොට, නැකිතිනකොට, අවදි වෙනකොට, කතා කරනකොට, කෑම කනකොට හැම ඉරියව්වෙම සෛල මැරෙනවා. උදේ ආයේ ඉඳලා අවසාය වෙනකන් ගණන් අදලම මිලියන 25 30 50 කෝටියක් විතර මැරිලා සෛල. ගොඩක් මාංශිනන වැඩිපුර මැරෙනවා, අඩුවෙන් මාංශිනන අඩුවෙන් මැරෙනවා. කොහොම සෛල මිලියන ගණන් මැරෙනවද සෛකයේ. එතකොට මේ සෛල නැවත සුද්ධ කරලා හෘද ස්පන්දනය වැඩි කරලා ලේ යවලා අර මැරිච්ච සෛල ටික ගලවලා සුද්ධ කරලා නැවත ලේ යවලා මුදවලා පට්ටිකාවල නැවත සෛල හදන්න ඕනේ. මේක එයා හදනවා. අපි කරන්න දෙයක් නැහැ. ඒකට කුලියට මිනිස්සු දාන්න ඕනේ නැහැ. මේක ජීවිත කාලෙම මැරෙන සෛල ටික නැවත නැවත නැවත රිකවර් කර කර හදා හදා තමයි අවුරුද්දෙන් අවුරුද්දට අපේ මූණ වෙනස් වෙන්නේ. අපි වයසට යනවා කියන්නේ ඒ හදන්න අර සෛල වල එක එක කිමිකල් අඩු වෙනවා, ඌනතාවය නිසා ඒ අඩුපාඩු දැන්. ලුණු නැතුව රොටි හදුවාම ටිකක් කන්න අපහසුයි. නම රොටි තමයි. ලුණු නැහැ. ලුණු නැතුව නැතුව අදුවාම සුවඳ නැහැ. නමුත් රොටි තමයි. ඒ වගේ අර සමහර කිමිකල් ලේවල අඩු නම් ඒ අඩු කිමිකල් එක සෛල හදනකොට පොඩි පොඩි දෝෂ එනවා කයි. ඒ ඉඳ තමයි වයසට යන්නේ අත් පේන්නේ නැතුව යන්නේ. එහෙම එක එක ප්‍රශ්නේ ඉන්නේ. එතකොට මේ සෛල මේම හදනකොට සෛල මුදවන්න සෛල හදන්න ලේ මුදවනකොට රුධිරයට වැඩි වෙන්න ඕනේ. ඇයි හැම අස්සමුල්ලක් ගන්න මේ ලේ ගෙනියන්න එපා. ඒතර මේ පෙසරක වැඩි කළා තමයි අරක තල්ලු කරන්නේ. අපි මොකද කරන්නේ? චෙක් කරලා පෙසර වැඩි කළා පෙසර පෙත්තක් දෙනවා. පෙසර පෙති දෙන්න දැන් පෙසරක කන්ට්‍රෝල් නේ. මේ අවුමුළු වලට ලේ ගෙනියන්න බෑ. අර පීඩනේ මදි. මේක බලෙන් කන්ට්‍රෝල් කරනවා. අර මැරිච්ච සෛල මොකද වෙන්නේ? කාලයක් ගිහිල්ලා ඇඟේ උණුසුම 37ට එක උරු වෙලා ඇඟේ ඔක්සිජන් එක අරගෙන ඇඟේ තියෙන වතුර වලින් ඒක හොඳට මේ තෙදවණේ වෙලා ඒක වැවෙන්න පටන් ගන්නවා. අපතේජ වායු ලබාගෙන මැරිච්ච සෛල ටික වැවුනාම මෙතන මැණික් කටුව පිළිකාවා. පෙනහළු වල පිළිකාවා, වකුගඩුවේ පිළිකාවා. මොකද වෙලා තියෙන්නේ? අර මැරිච්ච සෛල වැවිලා, දල්ලක් වගේ වැවිලා. ඒක දැන් කයේ කොටසක් වෙලා. ඒ වගේ මේ පෙනහළු වලත් මේක නිතරම වැඩ කරන එකක් නේ. මේක සෛල මැරෙනවා දවසට මිලියන ගණන්. ඒ සෛල මැරුණට මේ ලේ වලින් ඒක සුද්ධ කරනවා, සුද්ධ කරනට සුද්ධ වෙන්නේ නැහැ සමහර ඒවා. මේ ප්‍රාණායාම වලින් ලොකු උස්මක් ගන්නකොට මේ පැනාලල මේම ලොකු වෙනකොට අර ඇලවිලා තියෙන සෛල මොකද වෙන්නේ? ඒ ඔක්කොම කැඩෙනවා, ඉරි යනවා. ගල් ඉරි ගිල පුපුරන ඒ වගේ ඒ ඔක්කොම කැඩලා බුරුල්ලා ගැලවිලා යනවා. පෙනාලු පිරිසිදු වෙනවා. කලින් පෙනාලු වලින් උස්ම 20ක් ගත්තාම ලීටර් භාගයක් ඔක්සිජන් හම්බෙන්නේ. හැබැයි දැන් උස්ම පහක් ගන්නකොට ලීටර් දෙකක් වෙනවා. ඇයි? අර ඇලවිලා තිබිච්ච සෙම ඔක්කොම ගැලවිලා බුරුල්ලා පෙනාලු සම්පූර්ණ පිරිසිදු වෙලා. සම්පූර්ණ සෛල හැම එකෙම ඔක්සිජන් ගන්නවා. එක උස්මක් ගන්නකොට උපරිම ඔක්සිජන් ටික ගන්නවා. ඒක බලන්න පුළුවන් ආශ්වාස කළ ප්‍රාශ්වාස කරනකොට නලයකට ඒකේ චෙක් කරලා බැලුවාම ඔක්සිජන් ප්‍රතිශතය වැඩි නම් ලන්ස් වලින් වැඩිපුර ගන්න නැහැ. එළියට යන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි, ඔක්සිජන් ප්‍රතිශතය අඩුයි. එහෙනම් ඇතුලෙන් ඔක්කොම ටික අරගෙන ගිය පරක්කුව විතරයි. යනකොටම අරගෙන කාබන් ටික විතරක් එළියට දාලා. එහෙනම් ඒකත් එක වාසියක්. දීර්ඝ උස්ම ගන්නකොට ඒ දීර්ඝ උස්ම ලොකුවට උස්ම ගන්න දීර්ඝව ඒක සාමාන්‍ය අසනීප තියෙන කට්ටියට ප්‍රතිකාරයක් වශයෙන් ගන්න පුළුවන්. සමේ රෝග ආරමයේ තියෙන කට්ටියට අනිත් එක මේ කයේ පැවැත්මට, කයේ සුවේට, අඟපතේ වේදනාව ආරමයේ තියෙනවන කැක්කුම් එහෙම තියෙනවා. දීර්ඝ උස්ම ගන්නවා. ඔක්සිජන් වැඩි වුණොත් ඒ කැක්කුම් ඔක්කොම සනීප වෙනවා. ඔක්සිජන් අඩු නිසා ඇඟේ කැක්කුමක් එනවා. ඒව ප්‍රතිකාර වශයෙන් ගන්න. අරක දිගටම අවුරුදු ගණන් පුරුදු කරොත්, මාස ගණන් පුරුදු කරොත් ඒක ලෙඩක් වෙනවා. ඊට පස්සේ අර සාමාන්‍ය උස්ම වලින් ජීවත් වෙන්න බෑ. සාමාන්‍ය උස්ම ගන්නකොට ඉර වෙනවා පපුව. ඇයි? ඇඟේ ඔක්සිජන් මදි. ඒ ධාරිතාව මදි ආව ජීවත් කරවන. ලොකු උස්ම වලට උරු වෙලා ආය. අධික ඔක්සිජන් වලට උරු වෙලා. එහෙනම් දීර්ඝ උස්මෙන් තමයි ජීවිත කාලෙම ඉඳ වෙන්නේ. අවාසියකුත් තියෙනවා. එහෙනම් ස්වභාවිකව ජීවත් වෙන්න ඕනේ. කයේ විද්‍යාව. ඒකට කියනවා මේ ඇනටොමික් කියලා. ඒ ඇනටොමික් කියන්නේ වෛද්‍ය විද්‍යාවේ මේකට භාග්‍යතුන්සේ ඇනටොමික් තෙරපි කියලා අලුත් වචනයක් දෙනවා පාලියෙන්. ඒකට කියනවා කායානුපස්සනාව කියලා. බුදුහාමුදුර කායානුපස්සනාව කියන්නේ මේ ඇනටොමික් තෙරපි එක තමයි. කවුරු හරි කෙනෙක් කායානුපස්සනාව දන්නවනේ එයා MBBS එපාර්තියස් කරපු කෙනෙක්. අපිට පොඩි කාලේ කායානුපස්සනාව තමයි උගන්වන්නේ. මේ කායානුපස්සනාවෙන් තමයි මේ ඔක්කොම කියන්නේ. උපාසක මාත්‍යත් කායානුපස්සනාව ප්‍රත්‍යක්ෂ කළොත් MBBS කරපු ડોක්ටර් කෙනෙක්. එයා ඉස මුදුනේ ඉඳලා යටිපතුල වෙනකන් දන්නවා. ඉසකෙස් පයනවා. ඉසකෙස් පයනක නෙමෙයි ප්‍රශ්නේ. ඒ ඉසේ බයිස්රාවය වෙනවනේ. ඒ බයිස්රාවය වෙන දේවල් තමයි ඉසකෙස් අතරින් එළියට එන්නේ. ඒ බයිස්රාවය වෙන එකේ මොන හරි දෝෂයක් තියෙනවා. ඇස් පේන්නේ නැහැ. ඇස් පේන්නේ තේක නෙමෙයි ප්‍රශ්නේ. ඇස්වල සෛලවල තුඩේ ශාප්නස් එක නැහැ. ඒ එන තරංගය හරියට යා ගන්න නැහැ. පණිවිඩය ගන්න නැහැ. ඒක ටිකක් බොඳයි. ඒක ටිකක් සෙලවිලා ගන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ ආවේ. ඒ සෛලවලද ප්‍රශ්නේ තියෙන නැහැ. ඒ සෛල හරියට හැදෙන්න සෛල මැරෙනවනේ. බලනකොට දවස ගන්න මැරෙනවනේ. කබ කියලා යන්නේ සෛල ඔක්කොම. එන අලුතෙන් සෛල හැදෙනකොට හරියට සෛල තියුණු සෛල හැදෙන්නේ. සෛල වල තියෙන ප්‍රශ්නේ නෑ. ලේ වල තියෙන ප්‍රශ්නේ. කලින් පොටෑසියම් මෙච්චර, කැල්සියම් මෙච්චර, මැග්නීසියම් මෙච්චර, විටමින් A B D D Pro මෙච්චරයි කියලා ගත්තා යම් කිසි මේ ෆෝමියුලා එකක්. ඒකට තමයි සෛල ඇදුවේ. දැන් දෙකක් නෑ ලේ වල. ඒ දෙක නැතුව සෛල හදන. ඒ නිසා ටිකක් අර මොංගල් වාගේ පේනවා. බොඳ වෙලා වාගේ පේනවා. එහෙනම් සෛල හැදෙනවා. සෛල වල ප්‍රශ්න නෙමෙයි. ලේට් වල ලෙවලින් සෛල හැදෙනවා. ලේ වල ප්‍රශ්න නෙමෙයි. අදන සෛල වල අර ලුණු නැතුව රොටි හැදුවා වාගේ අර කිමිකල් දෙක නැතුව ඇසල සෛල හැදෙන්නේ. ඒ කිමිකල් දෙකේ හඩුව නිසාලු අරක බොඳ වෙලා තෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? තිස් දෙවතාවක් විකලා හොඳට ජෙලි කරලා ජීර්ණය කළා යවුවාම අර කිමිකල් ටික දැන් උනනවා. ඈ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න අවුරුදු 3ක් යනවනම් අවුරුදු 3ෙන් සම්පූර්ණ සෛල ටික මැරිලා අයින් වෙලා අලුත් සෛල හැදෙනවනම් එදාට ඈ හොඳට පේනවා. අදවතට අවුරුදු 7යි අග්නියාසයට අවුරුදු 3යි 2යි කියලා හැම හින්දියක්ම සම්පූර්ණයෙන් අයින් වෙලා සම්පූර්ණයෙන් හැදෙන කාලයක් තියෙනවා. ඒක අවුරුදු 120ෙන් තමයි බෙදෙන්නේ. අවුරුදු 120 මට ලැබිලා නැහැ. අදවතට මෙච්චරයි, අග්නියාසයට මෙච්චරයි, අක්මාවට මෙච්චරයි, ඇස් වලට මෙච්චරයි, ඒ අස්ති වලට මෙච්චරයි කියලා ඒවට බෙදෙනවා. ඒ ඔක්කොම එකතු වුණාම තමයි 120. මට ලැබිලා නැහැ. මගේ කොටස් 32ට ලැබිලා තියෙන 120. එතකොට අවුරුදු 6න් හදවත සම්පූර්ණ පොඩ පොඩ මැරිලා හැදෙනවා. ආයි මේ ටික මැරෙනවා, ආයි හැදෙනවා. මේ ටික ඕම ඕම ටික ටික අප්ඩේට් වෙන්නේ. අවුරුදු 7න් බලනකොට ඒ හදවත නෙමෙයි වෙන එකක් තියෙන්නේ. අවුරුදු 3න් බලනකොට ඒ හැ නෑ වෙන හැක් තියෙන්නේ මට. ඇයි ඒව වෙනස් වෙලා? ඒ විදිහ මුළු සරුවාංගෙම සෛල ටික මැරිලා දාඩිය වලින් කුණු වලින් ඕම අඹරන ඔක්කොම සෛල. ඒකේ ඔක්කොම අපේ DNA තියෙනවා. කෙස් වලින්, දාඩිය වලින්, මල වලින්, මූත්‍රා වලින්, කබ වලින්, සෙම වලින්, කෙල වලින් ඔක්කොම ටික එළියට ගිහලා නැවත සෛල හැදිලා මාව සම්පූර්ණයෙන් අලුත් කරනවා. කටින් උස්ම ගන්නකොට උස්ම ගැනෙනවා. හැබැයි ඔක්සිජන් ප්‍රතිශතය අඩුවෙන් කයට යන්නේ. නායෙන් උස්ම ගන්නකොට ඔක්සිජන් ප්‍රතිශතය වැඩියෙන් ශරීරට යන්නේ. ඇයි? නායෙන් තමයි අනුමත වෙන්නේ ඔක්සිජන් ප්‍රතිශතය මේ කයට අනුමත වෙන්නේ. කටෙන් අනුමත වෙන්නේ නැහැ. දැන් ජීර්ණය වෙනවනේ. කටින් ගත්තාම ජීර්ණ වෙන ප්‍රතිශතය වැඩි. කටින් කන්න බෑ. ලඩා මේ ICU එකේ ඉන්නේ. නායෙන් දෙනවා බටේ දාලා මේ සුප්පරමයේ පොවනවා අපි. ප්‍රශ්නයක් නෑ. ඒක තාමත් ඉන්නේ. අපි ජීර්ණ වෙන්නේ නැහැ. ඇයි? කටින් දිවට වැදිලා දිවේ තියෙන HCl එක මිශ්‍ර වුණාමලු ටග්ගල ජීර්ණ වෙන්නේ. නායෙන් යනකොට ඇතුලේ තියෙන අර ටිෂු එකට වැදිලා ගියාමලු ටග්ගල අර ඔක්සිජන් ටික අනුමත වෙන්නේ. නැත්තම් අනුමත වෙන්නේ නැහැ. ඒ නිසා කටෙන් උස්ම කොච්චර ගත්තත් අනුමත වෙන ප්‍රතිශතය අඩුයි. අර නායෙන් කැම ගන්නවා වගේ ජීර්ණ වෙන ප්‍රතිශතය අඩුයි. ඒකින්ද තමයි ඒ විදිහට ඒක පීටලා තියෙන්නේ. දැන් පෙනහළු වල ප්‍රශ්නයක් තියෙනවා නම් පෙනහළු කපන්න ඕනේ නැහැ, ඉස්රේ ගන්න ඕනේ නැහැ. ඒ කාලේ තෙස්රේ එකක් තියෙනවා, නහය හොඳට බලනවා. ඇයි? පෙනහළු වල හැඩයට තමයි නහය තියෙන්නේ. පෙනහළු වල දෝෂයක් තියෙනවා නම් ඒකේ මොනවාර ප්‍රශ්න තියෙනවා, මේ කොරපොතු ගැලවෙනවා. මේ කසනවා. මේකේ හැම ගැලවෙනවා. එතකොට පෙනහළු වල ප්‍රශ්න තියෙනවා. පෙනහළු වල හැම ගැලවෙනවා. ඒ ගැලවෙන නිසා ලේම වෙන්නේ. දිවේ තුවාල එනවා. කටේ තුවාල එනවා. ඒ කියන්නේ මොකද? ආමාශය තුවාල වෙලා. ආමාස තුවාල වුණාම ඒක කටින් පෙන්නනවා. වකුගඩ වල දෝෂ දෙනම ඔක්කොම කොරපොතු වල ගැලවෙනවා. පොඩි පොඩි පොතු වැටෙනවා. ඔක්කොම මේ කසනකොට අම ගැලවෙනවා. පොතු ගැලවෙනවා. ඒ කියන්නේ වකුගඩ වල දෝෂ. වකුගඩ වලට සාපේක්ෂව මේ කන් දෙක පීටලා තියෙන හැඩයට. ඒතර ඒ ප්‍රශ්න වෙනකොට මේකට ඒක පෙන්නනවා. අක්මාවේ දෝෂ ආවම ඇස් වලින් පෙන්නනවා ඒක. මූත්‍රා වල දාඩිය වල මැස්ස වහනවා නම් ඒ කූඹි වහනවා නම් අග්නියත් කියන කතා කරන්න දෙයක් නැහැ. සීනි තියෙනවා ඇඟේ. අනුමත වෙන්න අග්නියාසයේ දෝෂ. ඒ කාලේ මෙඩිකල් චෙකප් ඕමයි කරලා තියෙන්නේ. ඒ කාලේ මේ උපකරණ මොකවත් හරියටම ලෙඩේ කියනවා ඒගොල්ලෝ. යටිපතුල් වල සම්පූර්ණ ස්නායු වල අග්ගිස්ස තියෙන්නේ. හැම නහරයකම අග්ගිස්ස තියෙන යටිපතුලේ. විලුඹේ මොනාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආමාශයේ ප්‍රශ්න තියෙනවා. මඩබොක්කේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ආමාශයේ ප්‍රශ්න තියෙනවා. ජීර්ණ පද්ධතියේ ප්‍රශ්න තියෙනවා. විලඹට උඩ පැත්තේ මොනාරි මේ රිදෙනවා නම් කකියනවා නම් ඇනෙනවා වාගේ තියෙනවා නම් අදවත් වල පෙනාලු වල ප්‍රශ්න තියෙනවා. මාපට ඇඟිල්ලේ ප්‍රශ්න තිබුණොත් ඔළුවේ ප්‍රශ්න තියෙනවා. අනිත් ඇඟිලි දෙක ඇස් දෙකේ ප්‍රශ්න, අනිත් ඇඟිලි දෙකේ කන් දෙකේ ප්‍රශ්න. යටිපතුලේම අල්ලලා බලන රිදෙනවා. ආ මෙතන රිදෙනවා නම් අග්නියාසී ප්‍රශ්න. ආ මෙතන අගදව කොහොම චෙක් කළේ? මේ හතේ මේ නාඩි 3-3-9ක් තියෙනවා. මේ නාඩි වලින් සම්පූර්ණ කේන්දරය කියන්න පුළුවන්. ඒ වේග වලින් සම්පූර්ණ ජීවිත කතාවම අඩංගුයි. ඒ වලින් තමයි මේ මෙඩිකල් චෙකප් කළේ ඒගොල්ලෝ. ස්කෑන් අරම CTG ඒ ඔක්කොම ඒ වලින් තමයි ගත්තේ. මිනිස්යාදී ආ බලලා ඇවිදින ඉරියව් වලින් කියනවා. අර්ථ සමහර කට්ටිය ටග්ගල හොයන්න පුළුවන්. එයා එනකොට වාඩි වෙන්න කොච්චර කාලයක් අර්ථස් තියනවාද? එයා හොළුව කනමාර ප්‍රශ්නේ මේක කවුරුරි කියලා දොස්තර මාත්‍යට. කවුරු අපේකෙත් තමයි කියන්නත්තේ කියලා අපි එහෙම හිතන නෑ. ඒ ඉරියා වලින් දන්න අර්ථස් තියනවා කියලා. අර්ථස් වේදනාව එනකොට මේ මොනේ තියෙන අපේ DNA RNA අපේ සෛල තින්නේ මේ විදිහට. එහෙනම් අපේ හැඟේ සෛල පීට මේ නාර පීටන්නේ තේම. මේෙන් පටන් ගත්තා මේට යනවා. මේෙන් පටන් ගත්තා මේට. අයි DNA හරින්නේ තින්නේ මේම. ක්‍රොස් වෙලා තියෙන්නේ. එහෙනම් අපේ සෛලත් ඒ විදිහට තමයි ඔක්කොම ඇදිලා තියෙන්නේ. අපේ ඇඟේ තියෙන ස්නායු ඔක්කොම ටික ඒ විදිහට තමයි නාර මණ්ඩලයේ ඇදිලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ DNA හරින්නට අනුව තියෙන්නේ. ඒතර ගුදේට ප්‍රශ්නයක් ඇති වුණාම එයාගේ ඒ නාර දෙකට බලපාන. ඒකට ඒ ඇවිදින ක්‍රමය වෙනස්. ඒ ඉරියා වලින් අපිට කියන්න පුළුවන් මට අර්ථස් තියෙනවා කියලා. කෝසයක් ඉදින් වුණා තියා කියන්න ඕනේ ඉඳගත්තම අපි ආනවා දැන් කොච්චරක් විතර ලොකුද කෝසය කියලා. යන කොහොමද දන්නේ? ඒ ඇවිදිනකොට ඒක කියන්න පුළුවන්. අඩරුවේ එයා තමයි දක්ෂ වෛද්‍යවරයා. ලෙඩේ ඩෙන්ටිෆයි කරනවා. අල්ලලා බලලා මේ දැකලා ස්කෑන් කරලා එහෙම බලන්නේ නැහැ. ඒ දැක්කම එයා දන්නවා ලෙඩේ මේකයි කියලා. සමහර කට්ටිය ඇවිල්ලා ඉතින් මේ අත්‍ය ඔළුව ටිකක් එක්කම හරි එහෙනම් චෙක් කරලා කන්නඩියක් ගන්නකෝ කන්නඩිය අරගෙන මාසෙකින් එන්නකෝ. ඔහොම තමයි කතා කරන්නේ. ඒ කතා කරනවා දන්න එයාට ඇස් දෙන්නේ. එයා මේ පොඩි කරන පොඩි කරනකොට අර ඇස තද වෙලා අර තුඩ හුල් වෙනවා. උල් වෙනකොට එයාට පේනවා. බුරුල් කළාම ඒ සෛල හැත් වෙනවා. හැත් වෙනාම උල මොට්ට වෙනවා. එතකොට පේන්නේ. ඒද ඔහොම බලන්නේ. ඒ බලනකොට දන්න මෙයාට තියෙන ප්‍රශ්නේ ඔළුවේ ප්‍රශ්නේ නෙමෙයි. මේ තද කරන නිසා ස්නායු වල තෙරපි එක වැඩි, පීඩනේ වැඩි. ඒ නිසා උල එකක්ම ඇස් දැම් අර ගියාම හරියනවා. කන්නඩිය දුන්නම හරියනවා එයාට. ඔළුවක එක්කමද බෙහෙත් දෙන්නේ. එයාගේ මූණ දිහා බැලුවාම එයාගේ ඔළුවක එක්කම ආවි ඇයි කියලා දන්නවා දොස්තර මහත්තයා. ඒ දැනුම තාපසයට තියෙනවා නම් තාපසයත් යමක් බලනකොට ඕම කරනකොට එයා දන්නා ඇස් පොඩි වෙනවා. ඒ කියන්නේ පෙනුමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ලේවල ප්‍රශ්නයකුත් තියෙනවා. ආහාර ගන්න ක්‍රමවේදයේ දෝෂයකුත් තියෙනවා. මොකද්ද දෝෂේ? කොතනද වැරදුනේ? හරියටම 11:45ට වඩිනවා දාන ශාලාවට 15යිනේ. අර සිමෙන්ති පටවනවා වගේ සවල් ගාලා යනවා. හරියට ජීර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා කලින් තිබිච්ච කිමිකල් එකක් දැන් නැහැ. ඒ කිමිකල් එක නැතුව සෛල හැදෙනවා. දැන් පෙනීම දුර්වලයි. එහෙනම් ඇස්තල ප්‍රශ්න මොකද්ද කරන්න යා? ආහාරවල වැඩපිළිවෙල වෙනස් කරනවා. අවුරුදු 3ක් විතර ගියාම හොඳට පේනවා. සම්පූර්ණ හැ අලුත් වෙනවා. ඒ කාලවකවානුව තුළ. ලේ ටික සම්පූර්ණයෙන්ම වෙනස් වෙන දින 120. කායानुපසන මේ බණ ඔක්කොම තියෙනවා.